ஷாஸ்த்ரு குணய சத்தா தேவ மனுஷானாம் மகாகாருணிகவூ பாக்யவதுன் வகான்சே துருஷ்ட தார்மிக அர்த்தயந்த சம்பராய் கார்த்தயந்த நிர்வாண சங்கியாத பரமார்த்தயந்த மனுஷ்ய தேவ பிரக்மயான்ட அனுஷாசனாகரணஹெயின் ලෝකයට ශාස්ත්‍රූ වනසේක ඒ ඒ අයට මෙලොව යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනා කිරීමට සමත් තවත් බොහෝ අය ඇත්තාහ. බුදුන් වහන්සේ හැර නිර්වාණය පිණිස අනුශාසනය කිරීමට සමත් අනිකෙක් නැත්තේය. බුද්ධ ශ්‍රාවකයන් විසින්ද නිර්වාණය පිණිස අනුශාසනය කරන නමුදු ඒ අනුශාසනය ඔවුන්ගේ අනුශාසනයක් නොව බුදුන් වහන්සේගේම අනුශාසනයයි. බුදුන් වහන්සේ හැර නිවන පිණිස අනුශාසනය කරන අනෙකෙකු නැතැයි කීයේ එහෙයිනි. නොයෙක් විට තථාගතයන් වහන්සේ ඒ ඒ අයට වර්තමාන භවයේ යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනා කරතත් එය අප්‍රධාන කරුණකි. උන්වහන්සේ විශේෂ අනුශාසනය නිර්වාණය පිණිස කරන අනුශාසනයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛ ස්කන්ධයෙන් මිදීම සඳහා කරන අනුශාසනයයි. තථාගතයන් වහන්සේ විසින් නිවන් ලැබීම සඳහා කරන අනුශාසනය අසා ඒ අනුව පිළිවෙත් පුරා අසංඛ්‍ය ගණනක් මනුෂ්‍ය, දේව, බ්‍රහ්මයෝ නිවන් සුව ලැබූහ. නිවන පිණිස කරන අනුශාසනය තථාගතයන් වහන්සේගේ උසස්ම ප්‍රාතිහාරයයි. තථාගතයන් වහන්සේට හා ඇතැම් ශ්‍රාවකයන්ට නොයෙක් ප්‍රාතිහාර්ය ඇති නමුත් තථාගතයන් වහන්සේ උසස් කොට සලකන්නේ අනුශාසන ප්‍රාතිහාර්යයි. තථාගතයන් වහන්සේ නාලන්දාවෙහි පාවාරී කබ්බ වනේහි වැඩවෙසෙන අවස්ථාවක කේවට්ට නම් ගෘහපුත්‍රයෙක් උන්වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ නාලන්දා නුවර සමෘද්ධිමත්ය, බොහෝ ජනයා ඇත්තේය. මෙහි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූවෝය. ඉදින් ඒ භික්ෂුවක් ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීමෙහි යොදවන සේක් නම් නාලන්දා වැස්සෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩාත් පහදින්නාහ යයි සැලකළේය. තථාගතයන් වහන්සේ කේවට්ටය මම ගිහියනට ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන ලෙස භික්ෂූන්ට දහම් නොදෙසමි යයි වදාළහ. කේවට්ට ගෘහපුත්‍ර දෙවනුවද තථාගතයන් වහන්සේට එසේ සැලකළේය. එකල්හිද තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළසේක. දෙවනුවද කේවට්ට ගෘහපුත්‍රයා ඒ කාරණය සැලකරේය. එකල්හිද තථාගතයන් වහන්සේ ඔහුට ඉර්ධි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, අනුශාසන ප්‍රාතිහාර්ය යන ප්‍රාතිහාර්ය තුන විස්තර කරමින් දහම් දෙසූසේක. ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් යාම, පොළොවෙහි මෙන් ජලයෙහිද අහසෙහිද ඉරියව් පැවැත්වීම යනාදිය ඉර්ධි ප්‍රාතිහාරයයි. යම් කිසි භික්ෂුවක් එසේ කරන කල්හි ඒවා දැක පැහැදුණු කෙනෙක් ඒ බව සස්නෙහි නොපැහැදුණු එකෙකුට කිවහොත් සමහර විට ඔහු යහළුව ඔබ කියන දේවල් කළ හැකි ගාන්ධාරී නම් විද්‍යාවක් ඇත්තේය. ඔබ වර්ණනා කරන භික්ෂුව ගාන්ධාරී විද්‍යාව දන්නා කෙනෙකු විය හැකිය. යැයි කියන්නේය. එයින් කලින් පැහැදුනවුන්ගේ පැහැදීම නැති විය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ ඉර්දි ප්‍රාතිහාර්ය කිරීම පිළිකුල් කරන්නාහ. එය කරන ලෙස ශ්‍රාවකයන්ට අනුශාසනය නොකරන්නාහ. අන්‍යන් සිතූ දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම ආදේශන ප්‍රාතිහාර්ය නම් වේ. පරසිද්ධන්නා නුවණ ලබා ඇති භික්ෂූන්ට අනුන්ගේ සිත් අනුන්ගේ කල්පනා කළ කිය හැකිය. භික්ෂූන් භික්ෂුවක් විසින් එසේ කරනු දැක පැහැදුණු කෙනෙකු බුදුසස්නෙහි නොපහන් අයෙකුට ඒ බව කිවහොත් සමහර විට ඔහු විසින් මණිකා නම් විද්‍යාවක් ඇත. එය දත් අයට අනුන්ගේ සිත් කියවිය හැකිය. ඔබ වර්ණනා කරන භික්ෂුව ඒ විද්‍යාව උගත් අයෙකු විය හැකිය යැයි කියනු ඇත. එයින් බුදුසස්නෙහි පහන් පුද්ගලයන්ගේ සිතද කලකිරෙන්නට පිළිවන. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ආදේශන ප්‍රාතිහාර්යද පිළිකුල් කරන්නාහ. ඒ ප්‍රාතිහාර්ය කිරීමෙහි ශ්‍රාවකයන් නොයොදවන්නාහ. මෙසේ කල්පනා කරව, මෙසේ කල්පනා නොකරව, මෙසේ මෙනෙහි කරව, මෙසේ මෙනෙහි නොකරව, මේවා දුරු කරව, මේවා වඩව, උපදවා ගනිව් යයි අනුශාසනා කිරීම අනුශාසන ප්‍රාතිහාරියයි. තථාගතයන් වහන්සේ අනුශාසන ප්‍රාතිහාරියෙන් ලෝකයට අනුශාසනය කරනසේක. අනුශාසනයේ ඇති ප්‍රාතිහාරිය නම් එය අසා එයට අනුව පිළිපදින්නවුන්ට මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සම්පත් හා ධ්‍යාන මෙන්ම අභිඥා හා සතර මාර්ග, සතර ඵල, නිර්වාණ යන ලෝකෝත්තර ධර්මයන්ද නොරදවාම ලැබිය හැකි බවය. මෙයින් වර්ෂ 2500කට පෙර කරන ලද අනුශාසනයෙන් අදත් ලෝකයේහි කෝටි සංඛ්‍යාත ජනකායක් බෞද්ධයන් වශයෙන් ජීවත් වෙති. එයමද මහත් ප්‍රාතිහාරියකි. ඇතමෙක් තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා ගිහිව වෙසමින් මේ අනුශාසනය අනුව පිරිසිදු ලෙස සිල් රකිමින් ජීවත් විය නොහැකිය. ගිහිගේ සම්‍යක් ප්‍රතිපදාවට බොහෝ බාධක ඇති අවහිර තැනකි. කෙලෙස් රජස් නගිනා තැනකි. අන් කිසිම කරුණකින් නොහරනා බොහෝ ධනයද ජීවිතය නිසාද හැරිය නොහෙන භාර්යාවන් හා දූදරුවන්ද බොහෝ නෑ මිතුරන්ද හැර බුදුසසුනෙහි පැවිදි වෙති. එයම කොතරම් ප්‍රාතිහාරයක්ද. එසේ පැවිදි වූවන්ගෙන් බොහෝ දෙනෙක් ඇසූ ධර්මය අනුව පිළිවෙත් පුරා අරහත් ඵලය නැමැති උත්තම ධර්මය ලබා දුකින් මිදී නිවනට පැමිණියෝය. තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා නොපැවිදිව මගඵල ලැබූ දෙවි මිනිස්සුද ඉතා බොහෝය. බුදුරදුන් පිරිනිවීමෙන් පසුද උන්වහන්සේගේ අනුශාසනයෙන් අසා බොහෝ සත්වයෝ මගඵල ලබා නිවන් දුටහ. අපමණ සත්වයන් හට ජාති, ජරා, මරණ ආදී දුක් කෙලවර කරගත හැකි වන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනයෙහි ඇති ප්‍රාතිහාරයයි. ඉර්දි ප්‍රාතිහාරය දැක යමෙකු පැහැදුනද එය ස්ථීර පැහැදීමක් නොවේ. තථාගත අනුශාසනය අසා එය තේරුම්ගෙන යාමෙන් ධර්මයෙහි නිසක බව පැමිණියේ නම් ඔහුගේ බුදුසසුනෙහි පැහැදීම ස්ථීරය. එවැනි පුද්ගලයාගේ පැහැදීම ශක්‍රයා විසින්, බ්‍රහ්මයා විසින් වුවද වෙනස් නොකළ හැකිය. ඒ බව ධනංජානී නම් බැමිණිගේ කතාවෙන් හා සුප්‍රබුද්ධ නම් දුගියාගේ කතාවෙන් පැහැදිලිය. ධනංජානී බැමිණියගේ කතාව. බුදුරදුන් දිවමන් කල්හි රජගහනුවර භාරද්වාජ ගෝත්‍රයෙහි වූ බමුණෙකුගේ බිරියක් වන ධනංජානී නම් බැමිණියක් වූවාය. ධනංජානී යනු උසස් බ්‍රාහ්මණ ගෝත්‍රයකි. බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නෝය. ධනංජානී ගෝත්‍රිකයෙහි වූවෝ බ්‍රහ්මයාගේ හිසමුදුනෙන් උපන්නෝය යනු ඔවුන්ගේ විශ්වාසයයි. ධනංජානී බැමිණ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා සෝවාන් ඵලයට පැමිණ බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රයෙහි නොසෙල්වෙන පරිදි පැහැදුණු කාන්තාවකි. ඕ දිනක් සිය සැමියාවන භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට බත් ගෙන යන්නී යම් කිසිවක සැපුණාය. විපතේදී තම තමන් පිහිට කොට සලකන දේවතාවන් සිහි කිරීම, ඔවුනට නමස්කාර කිරීම එකල සිරිතකි. බුද්ධ ශ්‍රාවිකාවක් වූ ධනංජානී විපතේදී සිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේය. පය සැපි වේදනා ඇති වූ අවස්ථාවෙහි ඕ බුදුරදුන් සිහි කළාය. එපමණින්ම නොනැවති වේලුවන විහාරය දෙසට හැරි ඇඳිලි බැඳ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් කීවාය. එය ඇසූ බමුණා කිපි, මේ වසලි කොහිවත් ඉන්නා මුඩු මහණෙකුට ගුණ කියමින් වඳින්නීය යයි තමාගේ කෝපය ප්‍රකාශ කළේය. භාරද්වාජද බ්‍රාහ්මණයා බුද්ධ යන වචනය පවා අසනු නොකැමති තද මිසදිටුවකි. ඔහු විටින් විට බ්‍රාහ්මණ ධර්මය පරිදි 500 බැගින් බමුණන් සිය නිවසට ගෙන්වා දන් දෙන්නේය. බැමිණියද විටින් විට බුදු පාමොක් මහසඟන සිය නිවසට වැඩම කරවා දන් දෙන්නේය. බැමිණිය තථාගතයන් වහන්සේගේ ධර්මය අසා මසුරු මල දුරු කළ තැනැත්තියකි. කාහට වුවද දීම යහපත් බව ඕ දන්නේය. එබැවින් සැමියා බමුණන්ට දන් දෙන දිනවල ඕ සියතින්ම ඔවුනට සංග්‍රහ කරන්නේය. බුදුරදුන්ට හා සඟනට දන් දෙනු බලා සිටිය හැකි තරමටවත් හික්මීමක් බමුණාට නැති බැවින් බැමිණිය දන් දීමට සැරසෙන දිනවල බමුණා උදයෙන්ම ගෙයින් බැහැර යන්නේය. දිනක් බමුණා දන් දීම සඳහා බමුණන් 500කට ආරාධනා කොට බැමිණියට කියනුයේ, සොඳුර, හෙට මේ ගෙයි 500ක් බමුණෝ වළඳින්නාහ. තී වෙනදා මෙන් හෙටත් අර මුඩු මහනාට නමස්කාර කළහොත් තිගේ ඒ ක්‍රියා දක්නා බමුණෝ මිසදිටු ගේකට අප කැඳවාගෙන ආයේ යැයි අපටද දොස් නගා අපගේ දානයද නොපිළිගෙන පෙරලා යන්නාහ. බ්‍රාහ්මණයන් අපහා නොබිදව තීකරණ නමස්කාරය හෙට එක් දිනකටවත් නවත්වව යයි බමුණා කීය. ඔබ බ්‍රාහ්මණයන් හා බිඳුනත් දෙවියන් හා බිඳුනත් මට නම් ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි වුවහොත් උන්වහන්සේට නමස්කාර නොකොට නොසිටිය හැකියයි බැමිණිය කීවාය. මිනිස්සු තමන් අයත් විශාල ඉඩම් පවා සොර සතුරන් වළක්වනු පිණිස වැටබැඳ ආරක්ෂා කරති. ඇඟිලි දෙකින් වසාගත හැකි තිගේ කට හෙට බ්‍රාහ්මණයන් වළඳින ටිකේ වත් වසාගත නොහැක්කේ මන්ද යනාදීන් බමුණා නොයෙක් ලෙස කරුණු කීය. එහෙත් බැමිණිය අවනත කරගත නොහැකි විය. එකල්හි බමුණා කිපි කඩුවක් අතටගෙන හෙට බමුණන් පැමිණ ඉන්නා වේලෙහි මුඩු මහනාට නමස්කාර කෙලෙහි නම් මේ කඩුවෙන් හුණු ගොබයක් කපන්නාක් මෙන් පාදයන්හි පටන් හිස දක්වා තී කපා මස් ගොඩක් කරමි යයි තර්ජනය කළේය. එහෙත් බැමිණිය බිය නූවාය. ආර්ය ශ්‍රාවිකාවෝ මහ පොළොවසේ මහමෙරසේ ස්ථීර අදහස් ඇත්තෝය. කිසිම බලයකින් වෙනස් කළ නොහැක්කෝය. එබැවින් ධනංජානී සචේ මේ අංග මංගානී කාමං චේජස්සි බ්‍රාහ්මණ නේවාහං චිරමිස්සාමි බුද්ධ සෙට්ටස්ස සාසනා යනාදියෙන් ගාථා පන්සියයක් කීවාය. එය ධනංජානී ගර්ජිත නම් විය. බ්‍රාහ්මණයා බැමිණියට කිසිවක් කිරීමට අපොහසත්ව තිගේ කැමැත්තක් කරගනුව යයි කියා කඩුව යහන මත දැමීය. බමුණු තෙමේ පසුදින ගෙය සරසවා 500ක් බමුණන්ට සෑහෙන පමණට අලුත් ගිතෙල් පැණි සකුරු වලින් යුක්ත කොට ශීරපායාසයක් පිළියල කරවා බමුණන් හට කල් යවා දැන්විය. ධනංජානී බැමිණියද උදයන්ම සුවඳ පැණින් හා නා දහසක් අගනා අලුත් වතක් හැඳ 500ක් අගනා වතක් පොරවා සර්ව අලංකාරයෙන් සැරසී රන් හැන්දක්ගෙන බමුණන්ට සංග්‍රහ කළාහ. ඒ අතර අනිසි ලෙස තුබූ භාණ්ඩයක් ඇගේ පයේ සැපී ඇයට බලවත් වේදනාවක් ඇතිවිය. එකල්හි ඇයට භාග්‍යවතුන් වහන්සේ සිහිවිය. ඒ අත තැබූ කෑම බඳුන බිම තබා වේලුවන විහාරයේ දෙසට හැරී දොහොත් නගා වැඳගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් කීවාය. ඇගේ ක්‍රියාව පැමිණ සිටි බමුණන් හට හිසට පොල්ලකින් ගැසුමක් බඳු විය. අඤ්ඤ ලබ්ධිකයන් වසන ගෙවල් තමන්ට යාමට නුසුදුසු අපවිත්‍ර ස්ථානයෝය යයි බමුණන්ගේ පිළිගැනීමය. භාරද්වාජයා විසින් යාමට නුසුදු මිසදිටු ගේකට අපි පමුණුවන ලද්දෙමුයි කිපී පැමිණ සිටි බමුණෝ බත් ඇටි එතනම දමා කටට ගත් බත් ඉවතලා කෙලගසමින් භාරද්වාජට ආක්‍රෝෂ කරමින් පලා ගියෝය. බමුණා කිපී මට මේ විපත නොකරන ලෙස ඊයේ පටන් කීයාද තිගේ කට නවත්වන්න නොපිළිවත් මිනයි. බිරිඳ නොයෙක් ලෙසින් ආක්‍රෝෂ කොට දඩුවම් වශයෙන් ඇයට කිසිවක් කිරීමට නොසමත්ව මේ විපත වූයේ ශ්‍රමණ ගෞතමයන් නිසායි. සිතා මම තිගේ ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් වාදාරෝපණය කොට ඔහුටත් පාඩමක් උගන්වමි කීය. එකල්හි බැමිණ බ්‍රාහ්මණය ඒ භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කිරීමට සමතෙකු දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණන් බ්‍රාහ්මණයන් සහිත සත්ව ලෝකයේහි නොදකිමි. බ්‍රාහ්මණය ඔබ කැමති නම් එහි ගොස් බලන්න යයි කීවාය. බමුණා තථාගතයන් වහන්සේට නිග්‍රහ කිරීම පිණිසම යන්නේ අතරමගදීම උබතෝ කෝටික ප්‍රශ්නයක් ගොතා ගත්තේය. ඔහු බුදුරදුන් වෙත ගොස් කෝපය සඟවාගෙන පිළිසඳර කතා කොට ගොතාගෙන ආ ප්‍රශ්නය විචාලේය. තථාගතයන් වහන්සේ කිසි පැකිලීමක් නැතිව එක පහරින්ම ඔහුගේ උබතෝ කෝටික ප්‍රශ්නය විසඳා වදාළසේක. ඔහුගේ කෝපයද සංසිඳින. එකල්හි තථාගතයන් වහන්සේ වැඩිදුරටත් ඔහුට දහම් දෙසූසේක. බ්‍රාහ්මණයාට ධර්මය අවබෝධ විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට පසසා තෙරුවන් සරණ ගොස් තථාගතයන් වහන්සේ සමීපෙහි පැවිද්දහා උපසම්පදාවද ලබා නොබෝ කලකින් සියලු කෙලසුන් නසා අරහත්වයටද පැමිණියේය. බ්‍රාහ්මණ සංයුක්තයෙන් උපුටාගෙන ලදි. සුප්පබුද්ධ දුගියාගේ කතාව. රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් විය. කුෂ්ඨයෙන් විරූප වූ සිරුර ඇති ඔහු පරම දුගියකි. ගෙයක් පාසා ගොස් අහර සිඟාගෙන ජීවත් වන්නේකි. මිනිසුන් ඉවතලු රෙදි කැබලි අවුලා එක්කොට මසා විලිවසා ගන්නේකි. එක් දවසක් තථාගතයන් වහන්සේ රජගහ නුවරට පිඬු පිනිස පිවිස එහිදීම වළඳා පෙරලා වඩනාසේක්. ඒ නගරය තුළම එක්තරා ස්ථානයක නැවතුන සේක. බොහෝ භික්‍ෂූහුද උපාසක උපාසිකාවෝද එතැන්හි රැස් වූහ. එහිදී තථාගතයන් වහන්සේ පැමිණ සිටි පිරිසට දහම් දෙසීමට පටන් ගත්හ. එදින සුප්‍රබුද්ධද සාගින්නෙන් පෙළෙනුයේ අහරක් සපයා ගනු පිණිස වීතියට බැස ඇවිදින්නේ දුරදීම ඒ මහාජන සන්නිපාතයේ දැක එහි ගියහොත් අහරක් ලැබිය හැකි වෙතැයි සිතා එහි ගොස් පිරිස මැද දහම් දෙසමින් වැඩසිරිනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. සුප්‍රබුද්ධ අතීතයේහි කළ පාප කර්මයක විපාක වශයෙන් ජනයා විසින් පිළිකුල් කරන කුෂ්ඨ රෝගියෙකු වුවද පෙරකල පින්ද ඇත්තකි. පෙරපිනෙන් මෙහෙවනු ලැබූ සුප්‍රබුද්ධ බඩගිනි ඇතිද ඔහුගේ සිත තථාගතයන් වහන්සේ දෙසන ධර්මය ඇසීමෙහි නැමී ගියේය. මෙපමණ ජනයා රැස්ව අසන මේ ධර්මය ඇසීමට මටද හොඳයි යයි සිතා ඔහු පිරිස කෙළවර වාඩි වී තථාගතයන් වහන්සේගේ දේශනයට කන් දුන්නේය. දහම් ඇසීමට පැමිණ ඇති පිරිසෙහි ධර්මාවබෝධය කර ගැනීමට සමත් මඟඵල ලැබීමට භාග්‍ය ඇති පුද්ගලයෝ කවුරුහුදැයි බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේට පසින් යට වී ඇති රන්කාසියක්සේ සුප්‍රබුද්ධගේ හෘදයෙහි දිලසෙන මඟඵල ලැබීමේ භාග්‍ය පෙනින. උන්වහන්සේ දහමට ඇහුම්කන් දීගෙන සිටියා වූ සුප්‍රබුද්ධට චතුරාර්ය සත්‍ය අවබෝධ විය. ඔහු එතනදීම සෝවාන් ඵලයට පැමිණියේය. තමා ලැබූ ධර්ම අවබෝධයෙන් පරම ප්‍රීතියට පත් සුප්‍රබුද්ධට දහම් ඇසීමෙන් තමාලත් ඵලය තථාගතයන් වහන්සේට සැලකරන්නට සිතුනේය. එහෙත් හැමදෙනා විසින් පිළිකුල් කරනු ලබන ඔහු පිරිස අතරින් තථාගතයන් වහන්සේ ඉදිරියට යාමට අපොහොසත් විය. ඔහු තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළ පසු තමාලත් ගුණය උන්වහන්සේට සැලකරනු පිණිස එහි ගියේය. එකල්හි ශක්‍රදේවේන්ද්‍ර තෙමේ සුප්‍රබුද්ධ කරන්නට යන දෙය දැන ඔහුගේ තතු විමසමි යයි සිතා එහි ගොස් අහසෙහි සිට සුප්‍රබුද්ධ නුඹ මහදුගියකි. නුඹට මම අපරිමිත ධනස්කන්ධයක් දෙන්නෙමි. නුඹ බුදුහු බුදු නොවෙතැයි ධර්මය ධර්මයක් නොවේ යයි සංඝයා සංඝයක් නොවේ යයි බුදුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් වැඩක් නැතැයි යන්න ජනතාවට කියව යයි කීය. සුප්‍රබුද්ධ ඔබ කවරෙක්දැයි ඇසීය. ශක්‍රතෙමේ මම සක්දෙව් රජයයි කීය. එකල්හි සුප්‍රබුද්ධ කියනුයේ නොකිය යුත්තක් කියන්නා වූ අන්දබාල ඔබ මාහා කතා කිරීමට නොසුදුස්සෙකි. භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක් වන මම ඔබ කියන පරිදි දුගියෙකු නොවෙමි. මම පරම සුඛයට පැමිණ සිටින්නෙමි. ආර්ය ධනයෙන් ධනවත් වෙමි යයි කීය. මෙසේ සක්‍රයා විසින් දෙන්නට කතා කරන අපරිමිත ධනස්කන්ධය ගැන කිසිදු තැකීමක් නොකොට සුප්‍රබුද්ධ බුදුරජුන් වෙත ගොස් තමාලත් ගුණය උන්වහන්සේට සැලකළේය. තථාගත අනුශාසනය ඇසීමෙන් සුප්‍රබුද්ධට ඇති වූ ප්‍රසාදය නැති කිරීමට සක්‍රයාටද නොපුළුවන් වූයේ අනුශාසනයේ ඇසීමෙන් නොවෙනස් වන ප්‍රසාදයක් ඇතිවන බැවිනි. තථාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ඉර්දි ප්‍රාතිහාරය දැක්වීම තහනම් කොට අනුශාසන ප්‍රාතිහාරය පමණක් අනුදැන වදාරා ඇත්තේ එයම උසස් ප්‍රාතිහාරය වන බැවිනි. බුදුරදුන්ට තමන් ලත්ගුණය සැලකොට ගියා වූ සුප්‍රබුද්ධ එදිනම පැටවෙක් ඇති ගව දෙනක් විසින් අනිනුලැබ කලුරිය කොට දෙව්ලොව උපන්නේය. සෝවාන් වීමට තරම් පින ඇත්තා වූ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියෙකු හා දුගියෙකු වූයේ අතීතේහි සිටු පුත්‍රයෙක් ව සිටියේදී තගරසිකී නම් පසේ බුදුන් වහන්සේට කුෂ්ඨ රෝගියෙක් යැයි ආක්‍රෝෂ කිරීමේ පාපේනි උදානෙන් උපුටා ගන්නා ලදී. බුද්ධ අනුශාසනය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත බලා, අදහස් බලා, චරිත බලා ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේක ආකාරයෙන් අනුශාසනය කරනසේක. මෙලව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුසු පුද්ගලයන්ට පරලොව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. දෙලොවම වැඩ පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවම වැඩ පිණිස අනුශාසනය කරන්නාහ. මගඵල ලබා නිවන් ලැබීමේ වාග්ය ඇතියවුන්ට ඒ පිණිස අනුශාසනා කරන්නාහ. මගඵල ලැබීමට සුදුසු පුද්ගලයන්ට ඒ සඳහා තථාගතයන් වහන්සේ ආනුපුබ්බී කතාවෙන් අනුශාසනා කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ එක් ධර්ම දේශනා ක්‍රමයකි. තථාගතයන් වහන්සේ තමන් වෙත පැමිණි පුද්ගලයන්ට දානය සත්වයන්ට උතුම් පිහිටකි. සකල සම්පත් ලැබීමට හේතුවකි. පරම ප්‍රතිෂ්ඨාවකට යනාදීන් දාන කතාවෙන් පළමුකොට අනුශාසනය කරනසේක. අනතුරුව මේ සීලය සැප ලැබීමේ පරම හේතුවකි. ශීලයෙන් සත්වයෝ ස්වර්ගයට යන්නාහ. සීලය සසර සැරිසරණ සත්වයන්ට ආරක්ෂාවකි යනාදීෙන් සීල කතාවෙන් අනුශාසනය කරනසේක. අනතුරුව දානයෙන් සීලයෙන් පැමිණිය හැකි ස්වර්ගය මේ සම්පත්වලින් යුක්තයයි ස්වර්ග කතාවෙන් අනුශාසනය කරන්නාහ. දිව්‍ය සම්පත්තිය පිළිබඳ ඇසූ පුද්ගලයාගේ සිත එයට ඇදී යයි. තමා ලබා ඇති තමා උසස් කොට සලකාගෙන සිටින මනුෂ්‍ය සම්පත්තිය පිළිබඳ වූ ඔහුගේ තණ්හාව තුනී වෙයි. ඉක්බිති තථාගතයන් වහන්සේ දිව්‍ය සම්පත්තියේද අස්ථිරතාව දක්වා කාමයන් නිසා සත්වයන්ට බොහෝ දුර බොහෝ දුක් ඇතිවීම ආදී කාමයන්ගේ දොස්ද, කාමයන්ගේ ලාමක බවද, කාමයන් නිසා සත්වයන් කිලිටිවන බවද, සසර දික්වන බවද, කාමයන්හි ඇලී ඉන්නා සත්වයන් හට නැවත නැවත ජරා, ව්‍යාධි, මරණ, ජාති ආදී දුක් ලැබෙන බවද දක්වා එසේ අනුශාසනය කරන්නාහ. ඒ අනුශාසනය ඇසීමෙන් කාමයන් කෙරෙහි කලකිරි කාම තණ්හාව තුනී වී සිත නෙක්ඛම්මයෙන් එනම් කාමයන්ගෙන් බැහැරවීමේ, කාමයන් අතහැරීමේ අනුසස් දක්වමින් අනුශාසනය කරන්නාහ. ඒ අසන්නහුගේ සිත් බොහෝ දුරට කෙලෙසුන්ගෙන් පිරිසිදුව නෛෂ්ක්‍රම්මයට නැමෙන්නේය. එසේ පිළිවෙලින් කරන අනුශාසනය අසන්නහුගේ සිත ක්‍රමයෙන් පිරිසිදු වී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හැකි තත්ත්වයට සකස් වූ බව පෙනුණු කල්හි තථාගතයන් වහන්සේ ඔහුට දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය දක්වමින් අනුශාසනය කරනසේක. ඒ ඇසීමෙන් ඇතැම්හු එතනහෙදීම මාර්ගඵලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතැම්හු තථාගතයන් වහන්සේ විසින් වදාළ ශ්‍රේෂ්ඨ චර්යාව ගිහිව සිට සම්පූර්ණය කිරීම දුෂ්කරයයි සලකා උන්වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා මහණදම් පුරා සියලු කෙලෙසුන් නසා රහත්ව දුක් කෙලවල කරන්නාහ. තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා පැවිදි බවට පත් වූවකුට ඒ අනුශාසනය අනුව පිළිපැදීමෙන් කෙටි කලකින් අරහත් ඵල සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව අවසානයට පැමිණ සියලු දුක් කෙලවරකට පරම සන්තුට්ටියට පැමිණි හැකි බව පහත දීඝනිකාය උදුම්බරික සූත්‍රයෙන් පැහැදිලි වේ. අහංකෝ නීග්‍රෝධ ඒවං වදාමි, එතු විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවි උජුජායතිකෝ අහමනුස්සාමි, අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ යසත්තාය කුලපුත්තා සම්මදේව ආගාරස්මා අනගාරියම් පබ්බජ්ජಂತಿ, තදනුත්තරං බ්‍රහ්මචරියම් පරියෝසනං දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරස්සති සත්තවස්සානි. තිට්ඨතු නිග්‍රෝධ සත්තවස්සානි, ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි උජුජාතිකෝ අහනු මනුස්සසාමි, අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ යසත්තාය කුලපුත්තෝ සම්මදේව ආගාරස්මා අනාගරියම් පබ්බජ්ජಂತಿ, තදනුත්තරං බ්‍රහ්මචරියම් පරියෝසනං සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරස්සති ච වස්සානි, පංච වස්සානි, චත්තාරි වස්සානි, තීනි වස්සානි, ද්වේ වස්සානි, ඒකං වස්සං, තිට්ඨතු නීග්‍රෝධ ඒක වස්සං, ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි උජුජාතිකෝ අහමනුස්සාසාමි, අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ යසත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනාගරියං පබ්බජ්ජಂತಿ, තදනුත්තරං බ්‍රහ්මචරියම් පරියෝසානං දිට්ඨේව ධම්මං සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තමාසානි, තිට්ඨේතු නිග්‍රෝධ සත්තමාසානි, චමාසානි, පංචමාසානි, චත්තාරි මාසානි, තීනි මාසානි, ද්වේ මාසානි, ඒකං මාසං, අද්දමාසං, තිට්ඨතු නිග්‍රෝධ අද්දමාසෝ, ඒතු විඤ්ඤතු පුරිසෝ අසාටෝ අමායාවි උජුජාතිකෝ අහමනුස්සාසාමි, අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ යසත්තාය කුලපුත්තා සම්මදේව ආගාරස්මා අනගාරියම් පබ්බජ්ජಂತಿ, තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිට්ඨේව ධම්මං සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තාහං. යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ අනුශාසනය පරිදි පිළිපදින්න වුන්ට සතියේ පටන් හත් වස දක්වා ඇති කාලවලින් අරහත්වයට පැමිණ ශ්‍රමණ කෘත්‍ය අවසන් කළ හැකි බව වදාරා ඇත්තේය. තථාගත අනුශාසනය පරිදි පිළිපදින්න වුන්ට අරහත්වයට පැමිණීමේ කාලය අඩු වැඩි වන්නේ ඔවුන්ගේ පෙර පින, නුවණ, වීරිය යන මේවා අනුවය. පෙර පින් වැඩි, නුවණ වැඩි, වීරිය වැඩි තැනැත්තාට ඉක්මනින් රහත් විය හැකිය. ඒවා අඩු අඩු තරමට කාලය දික්වේ. මගඵල ලබා දුක් කෙලවර කර ගැනීමට අනුශාසනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ ධර්මයද ඔවුන් දන්නවාට වඩා හොඳින් දන්නාසේක. බ්‍රාහ්මණයන්ගේ ධර්මයද බ්‍රාහ්මණයන් දන්නවාට වඩා හොඳින් දන්නාසේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්මයෙන් කරන අනුශාසනයෙන් ප්‍රයෝජනය ලැබීමට නොනිසි ඒ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ නැති තීර්ථකයන්ට ඔවුන්ගේ ධර්මයෙන්ද අනුශාසනය කරන්නාහ. ඔවුන්ගේ ධර්මයෙහි නිරවුල් කර පිරිසුදු කර දෙන්නාහ. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් කර ගැනීමට තරම් මොහුකුරාගිය නුවණ නැති බමුණන්ටද සමහර විට ඔවුන්ගේ ධර්මයෙන් හා ප්‍රයෝජනයක් ලබත්වායි බ්‍රාහ්මණ ධර්මයෙන්මද අනුශාසනය කරන්නාහ.